से नुबटाई दुख मटाई अपे फेट उंटाई ये किरिल्ली සන්පේමල් කුකුරුණු මතයි මිසරු ගිම්හානය මතයි ඒ කිරිල්ලි ඉගිල්ලි ගිය කූඩුවෙන් මිල් අහස නුඹටයි දුක මතයි අපේ පැට උන්ටයි ඒ කිරිල්ලි යන්නම් අපේ පෙම්ලොව විඳී වැටුනත් නුඹයි අම්මා සදාකල් ඒ කිරිල්ලි ඉගිල්ලි ගිය කූඩුවෙන් මිල් අහස නුඹටයි මටයි අපේ පැට උන්ටයි ඒ කිරිල්ලි කුදු නැති වෙද දුරිය දුක් නසායතු ඇති යගේ රකවල කුලති රන් රුවන්ගේ දැඩි කලා පුදු මත්තිතේ දස මසක් මේ විස් කම් කළේ මහ බඹු නොවේ අම් මේනුබයි මහා බඹු නොවේ අම් මේනුබයි.